بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් අලිෆ් ලාම් රා කිතාබුන් අන්සල්ලාහු ඉලයික ලිතුඛ්රිජන් නාස මිනල් ළුලුමාති ඉලන් නූරි බිඉස්නි රබ්බිහිම් بإذن ربهم إلى صراط العزيز الحميد الله الذي له ما في السماوات وما في الأرض وويل للكافرين من عذاب شديد الذين يستحبون الحياة الدنيا على الآخرة ويصدون عن سبيل الله ويبغونها عوجا أولئك في ضلال بعيد وما أرسلنا من رسول إلا بلسان قومه ليبين لهم فيضل الله من يشاء ويهدي من يشاء وهو العزيز الحكيم ألف لام را نبي محمد මෙය ධර්ම ග්‍රන්ථයේකි නුඹ මිනිස් සංහතිය සියලු අන්ධකාරයන්හි සිට ආලෝකයේ වෙත ඔවුන්ගේ පරමාධිපතිගේ අවසරයෙන් බල සම්පන්න වූ ප්‍රශංසාලාභීගේ මගට පත් කරනු පිණිස අපි නුඹට එය පහල කළෙමු. අහස්හි දෑහිද මහ පොළොවේහි දෑහිද හිමිකරු වූ අල්ලාහ්ගේ මග වෙත තවද ප්‍රතික්ෂේප කරන අයට දැඩි දඩුවමින් කේදයයි. ඔවුන් කවරෙකුනම් පරලොව ජීවිතයට වඩා මෙලොව ජීවිතය වඩාත් ප්‍රිය කරන්නා වූද අල්ලාහ්ගේ මාර්ගයෙන් මිනිසුන් වළක්වන්නා වූද එහි ඇද සොයන්නා වූද අය වෙති. ඔවුන් දුර්මාර්ගයෙහි බොහෝ දුරය. අපගේ පණිවිඩය ඔහුගේ ජනයාගේ බසින්ම ඔවුන්ට පැහැදිලි කිරීම පිණිස මිස කිසිම රසූල්වරයෙකු අපි නොඑව්වෙමු. එවිට අල්ලාහ් ඔහුට අබිමත වූ කවරෙකු හෝ නොමග යවන්නේය. තවද ඔහුට අබිමත වූ කවරෙකුට හෝ ඔහු යහමඟ පෙන්වන්නේය. ඔහු සර්වබලධාරිය සර්වප්‍රඥාවන්තය. وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَذَكِّرْهُمْ بِأَيَّامِ اللَّهِ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ أَنْجَاكُمْ مِنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ وَيُذَبِّحُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ وَفِي ذَلِكُمْ بَلَاءٌ රබ්බිකුම් අසීම්. නුඹගේ ජනයා සියලු අන්ධකාරයන් වෙතින් ආලෝකයේ වෙත ගෙන එනු පිණිසද අල්ලාහ්ගේ දිනයන් එනම් ඓතිහාසික සිද්ධීන් ඔවුන්ට සිහිපත් කරනු පිණිසද අපගේ ප්‍රාතිහාර්යයන් සමග සැබවින්ම අපි මූසා එවෙමු. දැඩි ඉවසිලිවන්ත සහ දැඩිසේ කළගුණ සලකන සෑම කෙනෙකුටම සැබවින්ම එහි සංඥා තිබේ. ඔවුන් නුඹලාගේ පිරිමි දරුවන් මරා නුඹලාගේ ස්ත්‍රීන්ට ජීවිත දානයේදී නුඹලාට දරුණු දඩුවම් දුන් ෆිරාවුන්ගේ පිරිසෙන් අපි නුඹලා බේරා ගැනීමෙන් නුඹලාට අල්ලාහ්ගෙන් වූ අනුග්‍රහය සිහිපත් කරනුයිද සැබවින්ම එහි නුඹලාගේ පරමාධිපතිගෙන් තදබල පිරික්සුමක් ඇතයිද මූසා ඔහුගේ ජනයාට කී අවස්ථාව සිහිපත් කරව. وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِن شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ وَقَالَ مُوسَى إِن تَكْفُرُوا أَنْتُمْ وَمَن فِي الْأَرْضِ أنتم ومن في الأرض جميعا فإن الله لغني حميد ألم يأتكم نبأ الذين من قبلكم قوم نوح وعاد وثمود والذين من بعدهم لا يعلمهم إلا الله جاءتهم رسلهم بالبينات فردوا أيديهم في أفواههم وقالوا إنا كفرنا بما أرسلتم به وإنا لفي شك مما تدعوننا إليه مريب. තවද නුඹලා ගුණගරුක වන්නේහු නම් සැබවින්ම මම නුඹලාට මාගේ උදව් උපකාර වැඩි කරන්නෙමි. නුඹලා අකෘතඥ වන්නේහු නම් සැබවින්ම මාගේ දඩුවම දැඩිමයයි. නුඹලාගේ පරමාධිපති ප්‍රකාශ කළ බව සිහිපත් කරව. නුඹලාද මහ පොළොවේහි සියලු දෙනාද අකෘතඥ වන්නේහු නම් සැබවින්ම අල්ලාහ් සර්ව සම්පූර්ණය ප්‍රශංසාර්භයයි මූසා කීවේය. නුඹලාට පෙර සිටි නූහ්ගේ ජනතාවගේද ආද්ගේද සමූද්ගේද ජනතාවගේද ඔවුන්ට පසු පැමිණි අයගේද පුරා වෘතය නුඹලා වෙත නොපෙමිණියේහිද අල්ලාහ් හැර කිසි කෙනෙක් ඔවුන්ගේ සංඛ්‍යාව ගැන නොදනිකි. ඔවුන්ගේ රසූල්වරු පැහැදිලි සංඥා සමග ඔවුන් වෙත පැමිණියහ. එවිට ඔවුන් සිය අත්වලින්ම තම මුව වසාගෙන නුඹලා සමග එවන ලද ද එනම් දහම් පණිවිඩය සැබවින්ම අපි ප්‍රතික්ෂේප කරන්නෙමු. තවද නුඹලා අප ඒ වෙත ඇරයුම් කරන දෑ ගැන අපි මහත්සේ සැකයේ වෙමුයි කීහ. قالت رسلهم أفي الله شك فاطر السماوات والأرض يدعوكم ليغفر لكم من ذنوبكم ويؤخركم إلى أجل مسمى قالوا إن أنتم إلا بشر مثلنا تريدون أن تصدونا عما كان يعبد آباؤنا فأتونا بسلطان مبين قالت لهم رسلهم إن نحن إلا بشر مثلكم ولكن الله يمن على من يشاء من عباده وما كان لنا أن نأتيكم بسلطان إلا بإذن الله وعلى الله فليتوكل المؤمنون وما لنا ألا نتوكل على الله وقد هدانا سبلنا وَلَنَصْبِرَنَّ عَلَى مَا آذَيْتُمُونَا وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ අහස් සහ මහ පොළොවේහි නිර්මාපක අල්ලාහ් ගැනද සැකද? නුඹලාගේ පව්වලට නුඹලාට සමාව දීමටත් නියමිත කාල සීමාවකට නුඹලාට අවකාශ දීමටත් ඔවුන් නුඹලාට ඇරයුම් කරන්නේයයි ඔවුන්ගේ රසූල්වරු පැවසූහ. එවිට නුඹලා අප වැනි මිනිසුන් මිස නැත. අපගේ මුතුන් මිත්තන් නැමදුම් කළ දැයින් අප වළක්වන්නට නුඹලා අදහස් කරන්නෙහුය. එසේනම් අප වෙත පැහැදිලි අනබලයක් ගෙන එනුයි ඔවුහු කීහ. අපි නුඹලා වැනි මනුෂ්‍යයින් මිස නැත. එහෙත් අල්ලා ඔහුගේ ගැත්තන් අතුරින් ඔහුට අබිමත කෙනෙකුට අනුග්‍රහය දෙන්නේය. අල්ලාහ්ගේ අවසරයෙන් විනා නුඹලා වෙත අනබලයක් ගෙන ඒම අපට නොහැකිය. විශ්වාසවන්තයින් බලාපොරොත්තු තැබිය යුත්තේ අල්ලාහ් වෙතයි. ඔවුන්ට ඔවුන්ගේ රසූල්වරු කීහ. අප අනුගමනය කළ යුතු අපගේ මාර්ගයන් සැබවින්ම ඔහු අපට පෙන්වා දී තිබියදී අප අල්ලාහ් කෙරෙහි බලාපොරොත්තු නොතැබිය යුත්තේ ඇයි? නුඹලා අපට පීඩා කරන දෑ අපි විඳ දරා ගනිමු. බලාපොරොත්තු තබන අය බලාපොරොත්තු තැබිය යුත්තේ අල්ලාහ් කෙරෙහිමය. وقال الذين كفروا لرسلهم لنخرجنكم من أرضنا أو لتعودن في ملتنا فأوحى إليهم ربهم لنهلكن الظالمين ولنسكننكم الأرض من بعدهم ذلك لمن خاف مقامي وخاف وعيد واستفتحوا وخاب كل جبار عنيد අපගේ ආගමට නුඹලා ආපසු පැමිණියහොත් මිස සැබවින්ම අපි නුඹලා අපගේ රටින් පිටුවහල් කරන්නෙමුයි ප්‍රතික්ෂේප කළ අය ඔවුන්ගේ රසූල්වරුන්ට පැවසූහ. එවිට ඔවුන්ගේ පරමාධිපති අපි අපරාධ කරන්නන් විනාශයට පත් කරන්නෙමුයි ඔවුනට එනම් නබිවරුන්ට දේව පණිවිඩ පහළ කළේය. තවද ඔවුන්ගෙන් පසුව එම දේශයේ අපි නුඹලා පදිංචි කරවන්නෙමු. එය මාගේ විනිශ්චය ස්ථානය. බියවන්නන්ටත් මාගේ දඩුවම ගැන බියවන්නන්ටත්ය. එය මාගේ විනිශ්චය ස්ථානය බියවන්නන්ටත් මාගේ දඩුවම ගැන බියවන්නන්ටත්ය. ඔව්හු එනම් රසූල්වරු අල්ලාහ්ගෙන් පිට පැතූහ. ඔවුන් සම්බන්ධයෙන් තීන්දුවක් දෙනු ලැබ. තවද කුරීරු වූ උඩඟු වූ සියල්ලෝ විනාශයට පත් වූහ. وَرَائِهِ جَهَنَّمُ وَيُسْقَى مِن مَّاءٍ صَدِيدٍ يَتَجَرَّعُهُ وَلَا يَكَادُ يُسِيغُهُ وَيَأْتِيهِ الْمَوْتُ مِن كُلِّ مَكَانٍ وَمَا هُوَ بِمَيِّتٍ ومن ورائه عذاب غليظ مثل الذين كفروا بربهم أعمالهم كرماد اشتدت به الريح في يوم عاصف لا يقدرون مما كسبوا على شيء ذلك هو الضلال البعيد أهو پسو پسي نيريوي තවද එහිදී ඔහුට පල්ගඳ ගසන කුණුදියෙන් බොන්නට දෙනු ලබන්නේය. ඔහු එය උරන්නේය. නමුත් එය ගිලීමට අසීරුය. හාත්පසින් මරණය ඔහු වට කරන්නේය. එහෙත් ඔහු මරණයට පත් නොවන්නේය. ඔහු පසුපස ඛේදනීය දඩුවමක් ඇත. ඔවුන්ගේ පරමාධිපති ප්‍රතික්ෂේප කළ උනට උපමාව ඔවුන්ගේ ක්‍රියාවන් චණ්ඩ මාරුත සහිත දිනයක සුළඟ හැමූ අලුබඳුය. ඔවුන් උපයාගත් කිසිම දෑකට ඔහු බල නොපාති. ඈත් වූ දුර්මාර්ගය එයයි. අලම් තර අන්නල්ලාහ ඛලකස් සමාවාති වල් අර්ද බිල් හක්. ඉන් යෂා යුධ්හිබ්කුම් ව යති බි ඛල්කින් ජදීද්. වමා ذාලික අලල්ලාහ බි අසීස්. وبرزوا لله جميعا فقال الضعفاء للذين استكبروا إنا كنا لكم تبعا فهل أنتم مغنون عنا من عذاب الله من شيء قالوا لو هدانا الله لهديناكم سواء علينا أجزعنا أم صبرنا ما لنا من محيص සත්‍යය පදනම් කරගෙන සැබවින්ම අල්ලාහ් අහස් සහ මහ පොළොව මැවු බව නුඹට නොපෙනේද? ඔහුට අබිමත නම් නුඹලා ඉවත් කර නව මැවීමක් ගෙනෙන්නේය. එය අල්ලාහට කිසිසේත් අසීරු කටයුත්තක් නොවේ. ඔවුහු සියලු දෙනා අල්ලාහ් හමුවේ ප්‍රකටවන්නෝය. ලෞකික ජීවිතයේදී අපි නුඹලාගේ අනුගාමිකයෝ වීමු. එබැවින් අල්ලාහ්ගේ දඩුවමින් ස්වල්පයක් අපගෙන් පහ කිරීමට නුඹලාට පුළුවන් දැයි මෙලොව දුර්වල වී සිටි අය උඩඟු වූ අයට එනම් ප්‍රධානීන්ට එවිට කීවාහුය. අල්ලාහ් අපගේ ගැලවීමට මඟ පෙන් වූයේ නම් සැබවින්ම අපි නුඹලාට මඟ පෙන්වන්නෙමු. වැළපුණා හෝ ඉවසුවේ නම් හෝ අපට එක සමානය. අපට මිදීමක් නැතයි. ඔව්හු එනම් උඩඟු වූ අය කියන්නෝය. وقال الشيطان لما قضي الأمر إن الله وعدكم وعد الحق الله وعدكم وعد الحق ووعدتكم فأخلفتكم وما كان لي عليكم من سلطان إلا أن دعوتكم فاستجبتم لي فلا تلوموني ولوموا أنفسكم ما أنا بمصرخكم وما أنتم بمصرخي إني كفرت بما أشركتمون من قبل إن الظالمين لهم عذاب أليم وأدخل الذين آمنوا وعملوا الصالحات جنات تجري من تحتها الأنهار خالدين فيها بإذن ربهم تحيتهم فيها سلام سببින්ම අල්ලාහ් නුඹලාට සත්‍ය වූ ප්‍රතිඥාවක් දුන්නේය මමද නුඹලාට ප්‍රතිඥාවක් දී ඒ නුඹලාට කඩ කළෙමි මම නුඹලාට ඇරයුම් කිරීම මිස නුඹලා කෙරෙහි මට බලයක් තිබුණේ නැත එවිට නුඹලා මට ඇහුම් කන් දුන්නේය ඒ නිසා නුඹලා මට දොස් නොපවරව උඹලා නුඹලාටම දොස් පවරා ගනිමු මම අල්ලාහ්ගේ දඩුවමින් නුඹලා මුදවන්නේක් නොවෙමි නුඹලාද මා මුදවන්නෝ නොවිති මීට පෙර අල්ලාහ්ට සමානයෙකු ලෙස නුඹලා මා තැබීම මම සැබවින්ම ප්‍රතික්ෂේප කරමි පරලොවදී සියලු කටයුතු ගැන තීරණය කරනු ලැබීමෙන් පසු ෂයිතන් කීවේය සැබවින්ම වැරදිකරුවන්ට නින්දනීය දඩුවම් ඇත විශ්වාස කර දැහැමි කටයුතු කළාය ඊට යටින් දිය දහරා ගලා බස්නා ගංගා ඇති ස්වර්ගයේ උයන්වලට ඇතුළු කරවනු ලබයි සිය පරමාධිපතිගේ අවසරය පිට ඔවුන් එහි සදාකල් වෙසිතී එහිදී ඔවුන්ගේ සුබ පැතුම සලාම් ශාන්තිය වේවා යන්නයි ألم تر كيف ضرب الله مثلا كلمة طيبة كشجرة طيبة أصلها ثابت وفرعها في السماء تؤتي أكلها كل حين بإذن ربها ويضرب الله الأمثال للناس لعلهم يتذكرون ومثل كلمة خبيثة كشجرة خبيثة اجتثت من فوق الأرض ما لها من قرار يثبت الله الذين آمنوا بالقول الثابت في الحياة الدنيا وفي الآخرة ويضل الله الظالمين ويفعل الله ما يشاء الله කිසි උපමාවක් යෙදුවේදයි නුඹ නොදැක්කෙහිද පිවිතුරු වදන එනම් කලිමා තීබාව සරු ගසක් මෙනි එහි මුල් ස්ථිරව පිහිටියේය එහි ශාකා ආසේය ස්වකීය පරමාධිපතිගේ අවසරය පිට සෑම මොහොතක් පාසාම එය පළදරයි ඔවුන් මෙනෙහි කිරීම පිණිස ජනයාට අල්ලාහ් උපමාවන් ගෙනහැර දක්වයි. කිලිටි වදනට උපමාව මහ පොළොව මතින් උදුරා දමන ලද නිසරු ගසක් බඳුය. ඊට තිර පැවැත්මක් නැත. මෙලොව ජීවිතයේදීද පරලොවෙහිදීද විශ්වාස කරන්නන් අල්ලාහ් තිර වදනින් ස්ථිරසාර බවට පත් කරයි. තවද අපරාධකරුවන්ට අයාලේ යන්නට අල්ලාහ් ඉඩහරි. الله تمانت أبيمت دا سيدكرانية ألم تر إلى الذين بدلوا نعمة الله كفرا وأحلوا قومهم دار البوار جهنم يصلونها وبئس القرار وجعلوا لله أندادا ليضلوا عن سبيله قل تمتعوا فإن مصيركم إلى النار قل لعبادي الذين آمنوا يقيموا الصلاة وينفقوا مما رزقناهم سرا وعلانية من قبل أن يأتي يوم لا بيع فيه ولا خلال නබි මුහම්මද් අල්ලාහගේ අනුග්‍රහයට කෘතඥ වීම ප්‍රතික්ෂේපයට හුවමාරු කර තමන්ගේ ජනතාවද විනාශ ගෘහයට යොමු කළ අය නුඹ නොදුටුවේහිද? ඔවුන් ජහන්නම් නම් නිරය තුල පිලිස්සෙනු ඇත. නපුරුම නවාතැන එයයි. ඔහුගේ මාර්ගයෙන් ඔවුන් නොමග යොමු කිරීමට මෝහු අල්ලාහට ආදේශයන් ඇති කරති. නුඹලා ටික කලක් සැප අනුභව කරව. සැබවින්ම නුඹලා යන තැන අපාගින්නේයි නබි මුහම්මද් මොවුනට කියව. එහි ගනුදෙනු කිරීමක් හෝ හිතමිතුරුකමක් හෝ නැති දින එළඹීමට පෙර සලාතේ නිරතවන ලෙසද ඔවුනට අප පිරිනමා ඇති දේවලින් යහපත් කටයුතු සඳහා එලිපිටහා රහසිගතව වියදම් කරන ලෙසද විශ්වාස කළ මාගේ ගැත්තන්ට නබි මුහම්මද් පවසව. الله الذي خلق السماوات والأرض وأنزل من السماء ماء وأنزل من السماء ماء فأخرج به من الثمرات رزقا لكم وسخر لكم الفلك لتجري في البحر بأمره وسخر لكم الأنهار وسخر لكم الشمس والقمر دائبين وسخر لكم الليل والنهار وآتاكم من كل ما سألتموه وإن تعدوا نعمة الله لا تحصوها إن الإنسان لظلوم كفار. අහස හා මහ පොළව නිර්මාණය කළේද අහසින් වැසිදිය පහළ කර එමගින් නානා වර්ග පළතුරු නුඹලාට භෝජනය පිණිස ඇති කළේද ඔහුගේ අනින් සමුද්‍රයේහි යාත්‍රා කිරීම පිණිස නැව් නුඹලාට පාලනය කර දුන්නේද ගංගාවන් නුඹලාට පාලනය කර දුන්නේද? අල්ලාහ්ය තිරසාර ලෙස ඔවුන් දෙදෙනාගේ පැවැත්මෙහි නිරත ඉරක් සඳක් නුඹලා සඳහා පාලනයට වසඟ කළේද? දිවා රාත්‍රිය නුඹලා සඳහා වසඟ කළේද? ඔහුය. තවද ඔහුගේ නුඹලා ඉල්ලන සියලු දෑ ඔහු නුඹලාට දුන්නේය. නුඹලා අල්ලාහ්ගේ අනුග්‍රහය ගණන් කිරීමට තැත් කළද එය නුඹලාට සම්පූර්ණයෙන් ගැනිය නොහැකිය. සැබවින්ම මිනිසා ඉතා අසාධාරණ සහ අකෘතඥය. وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَذَا الْبَلَدَ آمِنًا وَاجْنُبْنِي وَبَنِيَّ أَن نَّعْبُدَ الْأَصْنَامَ رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِّنَ النَّاسِ فَمَن تَبِعَنِي فَإِنَّهُ مِنِّي وَمَن عَصَانِي فَإِنَّكَ غَفُورٌ رَّحِيمٌ رَبَّنَا إِنِّي أَسْكَنْتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِندَ بَيْتِكَ الْمُحَرَّمِ عند بيتك المحرم ربنا ليقيموا الصلاة فاجعل أفئدة من الناس تهوي إليهم وارزقهم من الثمرات لعلهم يشكرون. මාගේ පරමාධිපති ආනන් මේ නගරය සාමකාමී නගරයක් බවට පත් කරනු මැනව මා සහ මාගේ පුතුන් එනම් පරපුරවන අප පිළිම වැඳීමෙන් ආරක්ෂා කරනු මැනවයි ඉබ්‍රාහීම් කී බව සිහිපත් කරව. මාගේ පරමාධිපති ආනන් සැබවින්ම ඔවුන් එනම් ප්‍රතිරූප ජනයාගෙන් වැඩි දෙනෙකු වැරදි මාර්ගයට යොමු කර ඇත. එනිසා යමෙකු මා අනුගමනය කළේද සැබවින්ම ඔහු මගින්මය. තවද යමෙකු මට අකීකරු වේද නුඹ ඉතා ක්ෂමාශීලීය අසමසම කරුණාන්විතය. අපගේ පරමාධිපති ආනනි මාගේ පරපුරෙන් ඇතමෙකු නුඹගේ සුපිවිතුරු ගෘහය අසල නිසරු මිත්‍යාවතෙහි පදිංචි කරවීමි. අපගේ පරමාධිපති ආනනි, මා එසේ කළේ ඔවුන් සලාතේ ඉටු කිරීම පිණිසය. එනිසා ජනයාගෙන් ඇතමෙකුගේ සිත් ඔවුන් වෙත නැඹුරු කරනු මැනව. තවද ඔවුන්ට පළතුරු වලින් භෝජනය සලසනු මැනව. එවිට ඔවුන් ගුණගරුක වනු ඇත. රබ්බනා إنك تعلم ما نخفي وما نعلن وما يخفى على الله من شيء في الأرض ولا في السماء الحمد لله الذي وهب لي على الكبر إسماعيل وإسحاق إن ربي لسميع الدعاء رب اجعلني مقيم الصلاة ومن ذريتي ربنا وتقبل دعاء ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب අපගේ පරමාධිපති ආනමි, අප වසන් කරන දෑ හා අප හෙලි කරන දෑ සැබවින්ම නුඹ දනි. මහා පොළොවේහි හෝ අහස්හි කිසිම දෙයක් අල්ලාහ්ගෙන් සැඟවී නැත. මහලු වියෙහිදී මට ඉස්මායිල් සහ ඉස්හාක් ප්‍රදානය කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. සැබවින්ම මාගේ පරමාධිපති සෑම පැතුමකටම ඉතා හොඳින් සවන් දෙන්නේය. මාගේ පරමාධිපති ආනනි, මා සලාත්හි නිරතවන්නෙකු කරනු මැනව. තවද මාගේ පරපුරේද අපගේ පරමාධිපති ආනනි මෙම පැතුම පිළිගනු මැනව. මාගේ පරමාධිපති ආනනි, විනිශ්චය කරනු ලබන දිනේදී මටද මාගේ දෙමාපියන්ටද විශ්වාසිකයින්ටද සමාව දෙනු මැනව. වලා තහ්සබන් අල්ලාහ ගාෆිලන් අම්මා යඅමලු ظාලිමූන් إنما يؤخرهم ليوم تشخص فيه الأبصار مهطعين مقنعي رؤوسهم لا يرتد إليهم طرفهم وأفئدتهم هواء وأنذر الناس يوم يأتيهم العذاب فَيَقُولُ الَّذِينَ ظَلَمُوا رَبَّنَا أَخِّرْنَا إِلَى أَجَلٍ قَرِيبٍ نُجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ الرُّسُلَ أَوَلَمْ تَكُونُوا أَقْسَمْتُمْ مِنْ قَبْلُ مَا لَكُمْ مِنْ زَوَالٍ وَسَكَنْتُمْ فِي مَسَاكِنِ الَّذِينَ ظَلَمُوا أَنفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الْأَمْثَالِ نبي محمد اپراد کروان کرن دے اللہ نتکنی ای نمب نسیتاو اوہ اون پما کرنوی බීතියෙන් ඇස් උඩ හිඳෙන දිනේ දක්වාය. එදින ඔවුහු ගෙල දිගු කොට ඔවුන්ගේ හිස් ඔසවාගෙන ඔවුන් ඉදිරිපිට තිබෙන කිසිවක් නොපෙනෙන ආකාරයෙන් අයාගත් දැසින් බීතියෙන් යුතුව දුවති. තවද ඔවුන්ගේ මනස සම්පූර්ණයෙන් හිසිය. නබි මුහම්මද්, වේදනාව ඔවුන් වෙත පැමිණෙන දිනය ගැන නුඹ ජනයාට අනතුරු අඟවව්. අපරාධකරුවෝ එවිට අපගේ පරමාධිපති ආනමි, අපට තව ටිකක් කල් දෙනු මැනව. අපි නුඹගේ දහම් පණිවිඩය පිළිගන්නෙමු. තවද රසූල් වරුන් අනුගමනය කරන්නෙමුයි කියති. නුඹලාට පිරිහීමක් නැතයි, මීට පෙර නුඹලා දිවුරුම් දුන්නේ නැතිදයිද එවිට ඔවුන්ට කියනු ලැබේ. තමන්ටම අපරාධ කරගත් අයගේ වාස භූමිවල නුඹලා ජීවත් වූහ. තවද ඔවුන්ට අප කෙසේ දඩුවම් කළේදයි නුඹලාට පැහැදිලි වූයේය. තවද අපි නුඹලාට උපමාගෙන හැර දැක්වීමුයැයි එවිට ඔවුන්ට කියනු ලැබේ. وقد مكروا مكرهم وعند الله مكروهم وإن كان مكرهم لتزول منه الجبال فلا تحسبن الله مخلف وعده رسله إن الله عزيز ذو انتقام يوم تبدل الأرض غير الأرض والسماوات وبرزوا لله الواحد القهار وترى المجرمين يومئذ مقرنين في الأصفاد سرابيلهم من قطران وتغشى وجوههم النار ليجزي الله كل نفس ما كسبت إن الله سريع الحساب هذا بلاغ للناس ولينذروا به وليعلموا أنما هو إله واحد وليذكر أولو الألباب අප රවටා ජය ගැනීමට ඔවුහු තම උපායන් සියල්ල යෙදූහ. නමුත් ඔවුන්ගේ උපාය පරාජය කිරීමට උපක්‍රම අල්ලාහ්ගේ සන්නිධානයේහිය. කඳු හෙල් සැලවීමට තරම් ඔවුන්ගේ උපාය බලගත් උවද. එනිසා නබි මුහම්මද් අල්ලාහ් ඔහුගේ රසූල්වරුන්ට දුන් ඔහුගේ පොරොන්දුව කඩ කරන්නේ යයි නොසිතව්. සැබවින්ම අල්ලාහ් සර්ව බලධාරිය, දඬනදායිය. මෙම මහ පොළව නොවන දෑටද අහස්ද මාරු කරනු ලබන්නා වූ දිනය ඔවුන්ට සිහිපත් කරව. එදින ඒකීය වූ සර්ව බලධාරී අල්ලාහ් වෙතට ඔවුන් පැමිණෙනු ඇත. එදින අපරාධකාරයින් එකිනෙකා යදමින් රැකවලෙහි සිටින අන්දම නුඹ දකින්න ඇත. ඔවුන්ගේ ඇඟලුම් ලෝදියෙන් පෙඟී ගොසිය. තවද ගින්න ඔවුන්ගේ මූණු වැසිය. මෙය මෙසේ සිදුවන්නේ සියලු දෙනාට තමන් උපයාගත් දෑට අල්ලාහ් ඵල විපාක දෙනු පිණිසය. සැබවින්ම ගණන් ගැනීමේදී අල්ලාහ් ඉතා ශීඝ්‍රය. ඔවුන්ට එයින් අවවාද කරනු පිණිසද, ඔහු එකම දෙවියන් යයි ඔවුන් දැනගනු පිණිසද, නුවණැතියන් වටහාගනු පිණිසද මෙය මනුෂ්‍ය සංහතියට ප්‍රකාශයකි.